2014 වසරේ 3 මාසේ 18 වෙනිදා භාවනා වැඩසටහන. කිං කුසල ගවේසි, කිං සච්ඡං ගවේසි, සත්‍ය කුමක්ද කියලා සොයනවා. බුදුරජාණන් වහන්සේට අවසානයේ සත්‍ය හැටියට මොකද හමු වෙන්නේ? උන්වහන්සේට සත්‍ය හැටියට අවසානයේ හමු වෙන්නේ එකක්වත් ඇත්තක් නැහැ කියලා. මොකද හමු වෙන්නේ? එකක්වත් ඇත්ත නැහැ කියලා හමු වෙනවා. හැම එකක්ම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඒ කියන්නේ එකක්වත් ඇත්ත නෙමෙයි. චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද? ලෝකේ තියෙන බොරු හතර අවබෝධ කරගන්න විදිය හතර ආකාරය. ලෝකේ තියෙන බොරුව අවබෝධ කරගන්න හතර ආකාරය. ඊළඟට ත්‍රිලක්ෂණය කියලා කියන්නේ ලෝකේ තියෙන බොරුව. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා කියන්නේ. ඒ බොරුව අවබෝධ කරගන්න මාර්ගය හතර ආකාරයකට යනවා. දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග, සත්‍ය වශයෙන්. ඒතකොට සත්‍ය වශයෙන් මොකක්ද අවබෝධ වෙන්නේ? එකක්වත් ඇත්ත නැමේ. ඒකයි සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. එකක්වත් ඇත්ත නෙමෙයි කියලා දකින්න ඕන. ඒ කියන්නේ බාහිර ලෝකේ තියෙන එකක්වත් ඇත්ත නෙමෙයි කියලා නෙමෙයි ඔබ දකින්න ඕන. ඔබේ අධ්‍යාත්මය තුල තියෙන එකක්වත් ඇත්ත නෙමෙයි. මොනවද අධ්‍යාත්මය තුල තියෙන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංච උපාදාන ස්කන්ධය. කවුරු හරි මේ රූප පිටින් දැම්මොත් එහෙම පිට තියෙන රූපයක්. එතකොට පංච උපාදාන ස්කන්ධෙ පිට තියෙන්නේ. පංච උපාදාන ස්කන්ධය පිට තියෙන්න බෑනේ. පංච උපාදාන ස්කන්ධයක් තියෙන්නේ සිත තුළ, මනස තුළ. ඒ නිසා මෙතන තියෙන උපාදාන රූපය බාහිර පේන ඕලාරික රූපය නොවේ. ඒක අපි තේරුම් කරගන්නට ඕනේ. මොනවද මේ තියෙන එකක්වත් ඇත්ත නෙමෙයි කියලා අවසානයේ දකිනවා. දැනට පුහුදුන් ජීවිතයක් ගත කරන කෙනෙක් මොකද හිතන්නේ? තමන්ගේ වේදනාව සත්‍යයක්, රූපය සත්‍යයක්, සංඥාව සත්‍යයක්, හිතට ඇති වෙන තරහ සත්‍යයක්, හිතට ඇති වෙන ලෝභය සත්‍යයක්, සිතට ඇති වෙන බය සත්‍යයක්, සිතට ඇති වෙන වේදනාවල් සත්‍යයක්, මේ මම කියලා කෙනෙක් ඉන්නවා සත්‍යයක් වශයෙන් තේරෙන පටන් ගන්නවා. එහෙම තේරුණාට පස්සේ මොකද කරන්නේ? ඒගොල්ලෝ මේ වේදනාව පස්සේ, ඒ තරහ පස්සේ, ඒ ලෝභකම පස්සේ දුවන එක තමයි කරන්නේ. එතකොට අසත්‍යයක් පස්සේ කොච්චර දුර දුවගෙන ගියත් කවදාවත් ඒකේ සත්‍යයක් හමු වෙන්නේ නැහැ. ඒකයි කිව්වේ මේ සංඥාව මරීචිකම් කියලා කිව්වේ, විඥානයේ මරීචිකම් කියලා කිව්වේ. ඒක මිරිඟුවක්. ඒක පස්සේ කොච්චර දුර දුවගෙන ගියත් ඒකේ නිවීමක් කිසිම වෙලාවක සොයා ගන්න පුළුවන් කමක් නැහැ. කෙලවරක් සොයා ගන්න පුළුවන් කමක් නැහැ. දැන් ඉතින් ඔබත් බලන්න ඔබේ මනස තුළ ඒ රූප පස්සේ, වේදනා පස්සේ, සංඥා පස්සේ, සංස්කාර පස්සේ, විඥාන පස්සේ දුවනවද කියලා. නතර වෙන්න. නතර වෙලා බලන්න. ඔබ බලාපොරොත්තු වුණු සියල්ල ඔබට මේ මොහොතේ ලැබෙනවා. ඔබ බලාපොරොත්තු වන දේ මොකද්ද? සැනසීම. ඔය කරන හැම දෙයක් තුළින්ම බලාපොරොත්තු වෙන්නේ මොනවද? සැනසීම. ඒ සැනසීම, ඒ විවේකය ඔබට ලැබෙනවා නතර වීම සමග. ඒතකොට මේ නතර වෙන්න දන්නේ නැති නිසා, නිහඬ වෙන්න දන්නේ නැති නිසා දුවනවා. දුවනකොට තව හති වැටෙනවා. හති නිවා ගන්න තව දුවනවා. සමාජයේ යන්න යන්න ඉතිරියට තව ප්‍රශ්න ඇති වෙනවා. ඒ ප්‍රශ්න වැහෙන්න තව ප්‍රශ්න දා ගන්නවා. ඉතින් අවසානයේ මිනිස්යාට දරා ගන්න බැරි වෙන තත්ත්වයට පත් වෙනවා. මලයකට අහු වෙච්ච සතෙක් මොකද කරන්නේ? බේරෙන්න දඟලනවා. දඟලනකොට මොකද වෙන්නේ? තව පටලැවෙනවා. පටලැවිල අවසානයේ මොකද වෙන්නේ? හුස්ම ගන්න බැරි තරමට පටලැවෙනවා. මිනිස්සුන්ට වෙන්නේ තෝක නෙමේද? සමාජයේ ලෝකයේ මිනිස්සුන්ට වෙන්නේ තෝක නෙමේද? කාටත් වෙන්නේ ඕක නෙමේද? තමන්ටත් වෙලා තියෙන්නේ ඕක නෙමේද? තමන්ට උනේ ඕක නෙමේද? ඒක තමයි උනේ. ඒ නිසා නතර වීම කියන තැනින් ආරම්භ කරන්න පුළුවන්. මේ දුවන මාර්ගයේ නෙමෙයි, නතර වුණු තැනින් ආරම්භ කරන්න පුළුවන්. හරි ගැඹුරු වචනයක් ඔය නතර වෙන්න කියන වචනය. ඕක ගැඹුරින් හරියටම ස්පර්ශ කරේ අඟුලිමාල හාමුදුරුව. ඔබ නතරවන්න, මා නතර වෙලයි සිටින්නේ. ඔබ නතරවන්න. හැබැයි ඒක තේරුම් ගන්න බුදුහාමුදුරුව වඩින ගමන් කිව්වා ඔබ නතරවන්න, මා නතර වෙලයි සිටින්නේ කියලා. ඒක තමයි හැටි. බුදුරජාණන් වහන්සේට මුලින්ම කිව්වා අඟුලිමාල ඔහි හිටු අතරව කියලා ශ්‍රමණ. දන්නේ නැහැ බුදුහාමුදුරුවෝද කවුද කින්ද මන්ද කියලා. ශ්‍රමණේ බව පේනවා. ඔහොම නතරවන්න, ඔහොම හිටු කියලා කියන්නේ නැති. එතකොට කිව්වේ මම නතර වෙලා ඉන්නේ, ඔබයි නතර වෙන්න ඕන. ඕනම කෙනෙක්ගේ මනසින් ප්‍රචණ්ඩත්වයක් ආරම්භ වෙලා තමයි කයින් ප්‍රචණ්ඩත්වයක් කරා ගමන් කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේට ඕනෑම කෙනෙක්ගේ හදවතක් පාලනය කරන්න පුළුවන්කම තියෙද්දී අතපය පාලනය කරන එක ප්‍රශ්නයක් නෙමෙයි. උන්වහන්සේ හදවතට ඇතුල් වෙලා හදවත පාලනය කරන්න පුළුවන්. ඒ නිසා ආලවක යකාට බයක් නැහැ, අඟුලි මාලට බයත් නෑ, නාලාගිරි ඇතාට බයත් නෑ. තිරිසන් සතෙක්ගේ වුණත් හදවතට ඒ සිසිල් චිත්ත ධාරාව යොමු කරන්න පුළුවන්. එතකොට ධර්මයෙන් පිබිදුණු සිත කියලා කියන්නේ සිසිල් වූ හදවතක්, කරුණාවෙන් තෙත් වූ හදවතක්. ඒ කරුණාව අර මිනිස්සුන්ගේ කරුණාව වගේ නෙමෙයි. මිනිස්සුන්ට කරුණාව දක්වනව අඩුයි. මිනිස්සු දක්වන්නේ තමන්ට තමන්ව කරුණාව. තමන්ට කරුණාව ඇති වෙන්නේ ඒක අර ආර්ය ශාවකයන්ගේ ක්‍රමවේදයකට නෙමෙයි. අර ඉන්ද්‍රිය සාපේක්ෂිත පිනවීම ඔස්සේ. සාමාන්‍ය ලෝකයාගේ එහෙම තමයි තියෙන්නේ. කරුණාව ඇති වෙන ඕන ලස්සන ගෑනු ළමෙක් ඉන්නවනම් ඕන කරුණාව ඇති වෙනවා. ඈ ලස්සන පිරිමි ළමෙක් ඉන්නවනම් ඕන කරුණාව ඇති වෙනවා. අම්මලාටත් එහෙම ලස්සන කුළු පැටියෙක් හිටියොත් තමයි කියන්නේ අපේ පුතත්වයේ වගේ කියලා. නැත්තම් කැත කුල්ලෙක් දැක්කාම කියන්නේ අපේ පුතත්වයේ වගේ කියලා. නේද? ඉතින් ඒක තමයි හැටි. සාපේක්ෂිත ධර්මයේ ඇති වෙන්නේ ස්වභාවය. ඉතින් බුදු කෙනෙක්ගේ කරුණාව වෙනෝම කරුණාවක්. ඒක ලෝකෝත්තර භාවයකින් කරුණාවක්. ඒක සංචේතන සහිත එකක් නෙමෙයි. මේ චේතනා රහිත එකක්. ඒ සැබෑම ඒ කරුණාවට මෛත්‍රියට නිවන්න පුළුවන්. මොකද බුදුහාමුදුරුව සියලු සත්ත්වෝ සෝපත්තේ වාකයක හිටපු කෙනෙක් නෙමෙයි. සියලු සත්වයෝම සෝපත් කළ කෙනෙක්, හැබැයි වේවාගේ කිය හිටපු කෙනෙක් නෙමෙයි. සියලු සත්වයෝ සුවපත් වේවා කිය කී හිටපු කෙනෙක් නෙමෙයි. මොකද බුදුහාමුදුරුවෝ මෛත්‍රිය හැටියට දකින්නේ මොකන්ද? මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තියා කියන කාරණය. චේතෝ විමුක්තියා කියන කාරණය. එතකොට විමුක්තිගත හිතෙන් තමයි බුදුරජාණන් වහන්සේ අර ඇත්තන්ගේ සිතත් මෛත්‍රියට පත් කරන්නේ, විමුක්තියට පත් කරන්නේ. මෛත්‍රිය කියලා කියන්නේ සාමයට, මෛත්‍රිය කියලා කියන්නේ සහජීවනයට, මෛත්‍රිය කියලා කියන්නේ අසංසුන්කම දුරු වෙලා සංසුන්කම මනසේ උදා වීමට. එහෙම නැතු හුදෙක් වාක්‍යයක් නොවේ. වාක්‍යයක් නොවේ. ඒ මෛත්‍රිය තමන්ටත් දැනෙන්න ඕන දෙයක්, ඒ මෛත්‍රිය ලෝකයටත් දැනෙන්න ඕන දෙයක් මිසක් මෛත්‍රිය කියන්නේ වාක්‍යයක් එහෙම නෙමෙයි. හරියට අර ආදරය කියලා කියන්නේ වාක්‍යයක් නෙමෙයි නේද? මව්පිය සෙනෙහස කියන්නේ ආදරය කියන්නේ ඒක වාක්‍යයක් නෙමෙයි. ඈ දැන් ඔය පිට රටවල් වල නම් නිතරම දරුවන්ටත් කියනවා ආදරෙයි කියලා කියනවා. තාත් අම්මා තාත්තටත් දරුවෝ නිතරම ආදරෙයි ආදරෙයි කියකිය කියන හැබැයි ලංකාවේ නම් එහෙම කියන්නේ නැහැ. එහෙම කියන්න ඕනේ නැත්තේ හේතුව තමයි අපේ මිනිස්සු වාක්‍යයකින් වැඩ කරන අය නෙමෙයි. හදවත් වලින් ගනුදෙනු කරන අය. ඒක දැනෙන්නේ සිත් වලට. ඈ මේ වාචිකව කිව්වේ නැති වුණාට පැවැත්මවල තුල හැසිරීම තුල තියෙන්නේ. ඉතින් ලංකාවේ නෝන මහත්තයවත් කියාගන්නේ ආදරේ කියලා කියාගන්නේ නැහැ. නමුත් ඒගොල්ලන්ට ඒගොල්ලෝ දැනෙනවා. ඒ නිසා මෛත්‍රිය කියන්නේ වාක්‍යයක් බවට පත් කර ගැනීම වරදක්. ඒක වාක්‍යයක් නෙමෙයි. ඒක තමන්ට මෛත්‍රී කර ගැනීම කියන්නේ තමන් සුවපත් කර ගැනීම, තමන්ගේ මේ හිතේ තියෙන තුවාල සනීප කර ගැනීම. ලෝකට මෛත්‍රී කිරීම කියලා කියන්නේ ලෝකෙ මිනිස්සුන්ගේ හදවත් සුවපත් වීමට වැඩ කටයුතු කිරීම. හුදෙක් වාක්‍යයක් නොවේ. ඒක කරුණා භාවනාවක්. ඒක බුදුරජාණන් වහන්සේගේ එකක් නෙමෙයි. එහෙම වැකියක් තිබුණත් ඒ වාක්‍ය ක්‍රියාවක් බවට පත් වෙන්න ඕන. එතකොටයි අර්ථාන්විත පූර්ණ මෛත්‍රියක් බවට පත් වෙන්නේ. ඉතින් නිහඬවන්න, නිහඬවන්න. ඒ සාමාන්‍ය පුතඥන කෙනෙක්ගේ නිහඬියාව තමයි දත් මිටි කාගෙන නිහඬව සිටීම. වෙර වීරිය දරාගෙන නිහඬව සිටීම. ඒ නිහඬවීම කියන එක තුල, දත් මිටි කාගෙන නිහඬව ඉන්න එක තුල නිහඬියාවක් නැහැ. එතන ලොකු ශබ්දයක් තියෙනවා. මොකක්ද ඒ ශබ්දේ? ඒක තමයි මමංකාරයේ ශබ්දේ. අදිෂ්ඨානයේ ශබ්දය, වීරියේ ශබ්දය, සංකල්පයේ ශබ්දය, පැවැත්වීමේ ශබ්දය, ක්‍රියාවේ ශබ්දය එතන ජරිබිරි ගාලා වැඩ කරනවා. ඒකට සැබෑ ලෙස නිහඬියාව කියන එක උදා වුණොත් එහෙම එතන නිහඬියාව කියලා ක්‍රියාවලියක් නැහැ. ඒ ස්වභාවික නිහඬ බවක්, ස්වභාවික සංසුන් බව, ස්වභාවික සංසුන් බව. මනස විවෘත කරන්න, ඇති වෙන දේ ඇති වෙලා, පුපුරන දේ පුපුරලා, නැමෙන දේ නැමිලා, හරි දේ හරි වෙලා, වැරදි දේ වැරදි වෙලා මනස හැදේවි, මනස සැකසේවි. නමුත් ලෝකයේ තුල කෙනෙකු ජීවත් වෙන්නට ගියොත් එහෙම මේ කොටස හරි වෙන්න ඕන, මේ කොටස වැරදි වෙන්න ඕන, මේක මෙහෙම වෙන්න ඕන, මේක මෙහෙසේ නොවෙන්න ඕන කියලා. එතකොට මේ පුජ්‍යල ක්‍රියාකාරීත්වයේ අර කරත්‍ය කර තියාගන්න වැඩි ආයි කිරෙනවා. මේ කරත් දැන් සත්තුන්ගේ නම් කරේ වෙන කෙනෙක් බඳිනවනේ කරත්තේ නේද? අල්ලල බඳිනවා කරත්තේ. නමුත් මේ මිනිස්සයා විසින් කර තියාගන්න කරත්තේ වෙන කෙනෙක් බඳින්නේ නැහැ. තමන්මයි කර තියාගන්නේ. තවම්මයි කර තියාගන්නේ කරත්තේ. නිසා තමන්ටම පුළුවන් තමන්ගේ කරත්තෙන් නිදහස් වෙන්න. මනස පූර්ව කරගත්තොත්, මනස මුල් කරගත්තොත් මොකද වෙන්නේ? කරත්තේ කර තියාගත්ත වෙනවා. මනස විශ්වාස කරොත් කරත්තේ කර තියාගත්ත වෙනවා. මනසට බැසගත්තොත් කරත්තේ කර තියාගත්ත වෙනවා. මනස උපාදාහණය කරොත් කරත්තේ කර තියාගත්ත කියනවා. මන කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංඛාරස්කන්ධය, විඤ්ඤාණස්කන්ධය. ඔය ඉතින් ප්‍රභේදන කරලා අභිධර්ම පාඩම් එහෙම කරෝපින් උතුම් ටිකක් දන්නවා. ඒ කෙසේ වෙතත් ඔය ඔය පංච උපාදානස්කන්ධය කොච්චර බෙදුවත් ඒ ටිකමනේ. ඔය ටිකට බැස ගත්තාම නිදහසක් නැහැ. ඒකරනේ බැස ගත්තට පස්සේ ඒවයි තියෙන ස්වභාවය තමයි නිරන්තරයෙන් දැනෙන්නේ. ඉතින් ඒවයින් නික්මෙලා ඒවට බැස ගන්න නැතුව, පංච උපාදාන ස්කන්ධයට බැස ගන්න නැතුව, පුජ්‍යලත්වයට බැස ගන්න නැතුව ස්වභාවයට ඉඩ දෙන්න පුළුවන් නම් ඒ ස්වභාවය තුලින් ඔබවගෙන යනවා නිවන කරා. එතකොට මේ ස්වභාවය කියන එක, එහෙම නැත්නම් සත්‍ය කියන එක, ඒ විවෘත භාවය කියන එක මිනිස්සු ළඟ නැති වුණාට පස්සේ මොකද වෙන්නේ? අන්න පුජ්‍යලයා කැමති විදිහට පුජ්‍යලයා මෙහෙවන්නට පටන් ගන්නවා. ඊට පස්සේ නිතරම පුජ්‍යල දැවීමකින්, පුජ්‍යල වේදනාවකින්, පුජ්‍යල දරා ගැනීමකින් ඉන්න සිද්ධ වෙනවා. විවිධ හේතුන් නිසා මිනිස්සු එක එක දේවල් දරා ගන්නවා. හේතුකාරක නිසා සමහර අය රස්සාව නිසා වුණ දරා ගන්නවා, ඉවසනවා. සමහර අය දඬුවම් ලැබෙයි, හිරිහැර වෙයි කියලා ඉවසනවා. සමහර ප්‍රශ්න ඇති වෙයි, ගැටලු ඇති වෙයි කියලා ඉවසනවා. නොයෙකුත් නොයෙකුත් කරුණු කාරණා නිසා තමයි කෙනෙකුගේ ඉවසීම තියෙන්නේ. නැත්තම් හැම කෙනෙකුටම මොකද වෙන්නේ? අර මනසේ ඇතිවෙන්නා වූ ඒ කැමැත්තවල් මතම මනසේ අසංසුන් බව හට ගන්නවා. මනසේ තවත් කැමැත්තක් මත ඒ අසංසුන් බව දරා ගන්නවා. මනසේ කැමැත්තක් මතම අසංසුන් බව ඇති වෙනවා. මනසේ තවත් කැමැත්තක් නිසාම ඒ අසංසුන් බව දරා ගන්නවා. ප්‍රමුඛ වශයෙන් මෙසේ නොවේවා මෙසේ වේවා කියන කැමැත්තක් කෙනෙක් ළඟ නැත්තම් එයාට අසංසුන් බව ඇති වෙන්නේ නැහැ. අසංසුන් බව ඇති වෙන්නේ නැත්තම් එයාට දරා ගන්න දෙයක් නැහැ. ඒක තමයි නිරායාසේ නිර්වාණය කියලා කියන්නේ. එහෙනම් නිහන බවට පත්වීම තුල තමයි, නිරායාසයට පත්වීම තුල තමයි නිවන තියෙන්නේ. නිරායාසයටපත් වෙන්න නම් දරාගෙන ඉන්න සියල්ලම මොකද කරන්න වෙන්නේ? අතහරින්න. සියල්ල අතහරින්න. සියල්ලම අතහැරියට පස්සේ ස්වභාවය ස්වභාවයක් හැටියට ගනීවි. හරියට ගහක් වගේ. ගහක් බලන ස්වභාවය ස්වභාවයේ හැටියට අරගෙන ඒ වැඩෙනවා. මල් පල හට ගන්නවා. අස්සන මල් පිපෙනු, ගෙඩි හැදෙනවා, ඒවට කුරුල්ල එනවා. මේ ස්වභාවයක් තුළ. ඉතින් අපේත් මිනිස්සයා තුළ තියෙන මේ ස්වභාවය අස්වාභාවික බවට පත්වීම, මිත්‍යා දෘෂ්ටික බවට පත්වීම කියන එකයි තියෙන්නේ. මේ අස්වාභාවික තත්ත්වය ගොඩ නැගෙන්නේ ආගමික, ජාතික, වාර්ගික අනේකාකාර ભેද බින්නකම්. අනේකාකාර ભેද බින්නකම් තමයි හටගෙන තියෙන්නේ. ඒකර අධ්‍යාත්මික වශයෙන් බැලුවහම මේ කිසිවක් නොරඳවාගෙන අතහැරීම කළොත් එහෙම තමන්ට චිත්ත විවේකය තියෙනවා. චේතෝ විමුක්තිය ඇති වෙනවා. දැන් අපි එක කොටසක් අල්ලගෙන තියාගෙන වෙරෙන්නේ. හරියට දැන් අපි හිතමුකෝ ගඳ ගන්න දෙයක් මොනවා හරි ඇඟේ ගාගෙන ඉවරලා මැස්සෝ ටික එළුවට වැඩක් නැහැ නේ. මැස්සෝ කොච්චර හරි ඉන්න පටන් ගන්නවා. ඒක ප්‍රධාන වශයෙන් අපි නැති කරන්න ඕන මොකද්ද කියලා බුද්ධිමත්ව තේරුම් කරගන්න ඕන. මොකද කරන්නේ? දැන් මේසේක හරි මැස්සෝන් ඇවිල්ලා හිරෙනවා. ඇරෙනකොට මොකද කරන්නේ? මැස්සු ටික මරලා දාන එකවත් මොකක් කරන්නේ නැති තියෙන්නේ. මේසෙ ඉඳුල් නැතුව පිරිසුදු කරන්න ඕන. පිරිසුදු කළාම හරියට පිරිසුදු කාර්යයකින් එතෙන්ට මැස්සෝ ආයෙන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ සිතේ එක කොටසක සංඥාවක් අල්ලගෙන තව කොටසකට තියෙන සිතවිලි වලට පහර දීලා වැඩක් වෙන්නේ නැහැ. තමන් අර අල්ලගත්ත සංඥාව පිරිසුදු කරගත්තනම් මොකද වෙන්නේ? අර සිතවිලි පරම්පරාව වෙන්නේ නෑ. චේතෝ විමුක්තිය එතන හටගන්නවා. ඉතින් කෙනෙකුට සිතන්න ඕන කියලා කිව්වොත් ඕමනා වෙලාවට සිතීමේ හැකියාව තියෙන්නත් ඕන. සිතේ විවේකයෙන් ඉන්න ඕමනයි කියලා කිව්වහම විවේකේ හටගන්නත් ඕන. මේ ආත්ම දෘෂ්ටි කියන එක දිය කරක හරින්න පුළුවන්කම තියෙන්නේ සිත ඝන කිරීමෙන් නෙමෙයි මෘදු කිරීමෙන්. සිත අල්ලා ගැනීමෙන් නෙමෙයි සිත අතහැරීමෙන්. සිතුවිලි නෙමෙයි ඔබ අතහරින්න ඕන සිත. සිතුවිලි වලට වඩා ඔබෙනුයි සිත පවතින්නේ. සමහර අය හිතනවා මේ සිතුවිලි අතහරින එක හරියට මම දකින්නේ සිතුවිලි කියන්නේ මැස්සෝ. සිත කියන්නේ අර දුර්ගන්ධය හැමන ද්‍රව්‍ය. ඉතින් මැස්සු මර මර ඉඳලා හරියන්නේ නැහැ. සිත කියන ඒ දුර්ගන්ධය තමා තුලින් නැති කරන්න ඕන. ධාමේ කියවෙන වචනයක් තමයි මේ මනසත් එක්ක කටයුතු කරගන්නෙදී తత్ర తత్రాభినందని නැවත නැමත වේදනාවට බැස ගන්නවා, රූපයට බැස ගන්නවා, සංඥාවට බැස ගන්නවා, පංච උපාදාන ස්කන්ධයට බැස ගන්නවා. නවත නැවත බැස ගැනීම කියන එක ඒක තමයි. අර පුරුදු තැන, අර මාළුවෙක් නිතරම ජලයට පනින්නනේ බලන්නේ. අගොඩට ගත්තොත් කාට පනින්නද බලන්නේ? ජලයට. ඉතින් මේක මාළුවෙක් ගොඩට අදිනවා වගේ වැඩක් කියනවා. ඒ කියන්නේ හිත පුරුදු දිහාවෙන් නොපුරුදු දිශාවකට ඇදගෙන යනවා. සිත ඇතුලේ මුළු ගැන්වීමක් නෙමෙයි සිතෙන් නිදහස් කිරීමක්. නිදහස් වීම. සිතෙන් නිදහස් වීමක් සිතේ මුළු ගැන්වීමක් නෙමෙයි. මුළු ගැන්වන්න නම් ඔය කසීන භාවනා, සමසතරිස් කර්මස්ථාන ආදී දේවල් ටික දාලා සිතේ මුළු ගැන්වීම කළා. අගනිට්ටා බ්‍රහ්ම ලෝකෙට ගණන්ලා ඊට පස්සේ ආ යටකටු ගණන් කළා. මාර්ගඵල ඒත් ලබන හැටි ඒගොල්ලෝ දන්නේ නැහැ. කොහොමද ලැබෙන්නේ, ලැබෙන මොහොත මොකන්ද ඒත් දන්නේ නැහැ. ඒ තියෙන ටික කියෝ කියෝ කියෝ කියෝ ඉන්න පිරිසක් ඉන්නවා. එහෙම නෙමෙයි බුද්ධානුශාසනාව තුළ ධර්ම අවබෝධය ඇති වෙන්නේ. විදුලි පන්දමක් යම් දිසාවකට යොමු කරන විට ඒ දිසාවේ තියෙන අන්ධකාරය දුරු වන්නාසේ ඔබේ මනසේ අඳුරු ගති ඇති ප්‍රදේශයට ඔබේ ඥානය, ප්‍රඥා ඇස, නිවැරදි අවබෝධාත්මක ඇස යොමු වෙනකොටම එහි අඳුර දුරු වෙනවා. සාමාන්‍ය ජීවිතයේ ඉන්නකොට ඒ අධ්‍යාත්මයෙන් සංඥාව ටිකෙන් ටික ටිකෙන් ටික කොහාටද යන්නේ? බාහිරයට එනවා. බාහිරයට එනවා. අන්න තමන්ගේ පටන් ගත්තොත් චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව, මේ කායානුපස්සනාව කියලා කියන්නේ තේ මානසික ස්වરૂපය පිළිබඳව. ඈ වේදනානුපස්සනාව ඇත්තෙම මේ අනුපස්සනා සියල්ලම ක්‍රියාත්මක වෙන්නේ තමන්ගේ මනසේ තියෙන ස්වરૂපය හඳුනා ගැනීමට, හඳුනාගෙන අතහැරීමට. මෙසක් ඒවා අල්ලා ගැනීමට නෙමෙයි. ඒ කිසිවක් අල්ලා ගැනීමට නෙමෙයි. ඉතින් බුදුදහම දේශනා කිරීමට වචන අවශ්‍ය නැහැ. සූත්‍ර අවශ්‍ය නැහැ. ගාථා අවශ්‍ය නැහැ. ඒ ඔක්කොම සූත්‍ර, ඔක්කොම ගාථා, ඔක්කොම වචන බොරුයි කියලා කියා දෙන්න පාවිච්චි කර ගන්නා වූ දේවල් ටිකක් පමණයි ඒවා. ඒසම් බුදුදහමේ කිසිම තැනක සත්‍යයක් නැහැ. සත්‍යයි කියලා දෙයක් ලෝකෙ පෙන්වුවේ නැහැ. මේ ලෝකෙ තියෙන්නේ සමස්තේම අවිද්‍යාවක්. සමස්තේම මිරිඟුවක් කියන එක මිසක් සත්‍ය කියලා දෙයක් නැහැ. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ සත්‍ය ධර්මයේ ස්වභාවය. ඒක තමයි සත්‍ය වෙන්නේ. මොකද්ද? සියල්ලම අසත්‍යයි. ඒක තමයි සත්‍යය. හැබැයි ඒකත් අපි දෘෂ්ටි කොට ගත්තොත් ඒකත් අසත්‍යයක් බවට පත් වෙනවා. සියල්ලම අසත්‍යයි කියන එක වුණත් දෘෂ්ටි කොට ගත්තොත් ඒකත් අසත්‍යයක් බවට පත් වෙනවා. ඒක දෘෂ්ටි වශයෙන් ගන්න නැත්නම් තමයි සත්‍ය. මාළුවා ජලයට පනිනවා වගේ තත්ත්‍ර තත්‍රාභි නන්දනී සිදුවෙනවා. නැවත නැවත මනසටම බැස ගැනීම, විඥාණයටම බැස ගැනීම, සංඥාවටම බැස ගැනීම, සංඛාරයටම බැස ගැනීම, ඒ වගේම අර කම්ම බන්දු, කම්ම පටිසරණ, කර්මයට බැස ගැනීමත් මිත්‍රයා හැටියට, පිළිසරණ හැටියට, දායාදයේ හැටියට අල්ල ගන්න ගුණයකුත් තියෙනවා. එතකොට ඒ කර්මය මිත්‍රයා කරගන්නකොට, කර්මයා දායාදේ කරගන්නකොට, කර්මය තමන්ගේ ඥාතියා කරගන්නකොට, විශ්වාසය කරගන්නකොට, එතකොට කර්මයෙන් නිදහස් වෙන්න හම්බෙන්නේ නැහැ. කර්මයක් හටගන්නේ උපාදානයක් නිසා. කර්මයක් කරන්නේ උපාදානයක් සඳහා. අන්න ඒක හොඳට මතක තියාගන්න. කර්මයක් හටගන්නේ උපාදානයක් නිසා. කර්මයක් කරන්නේ උපාදානයක් සඳහා. දැන් ක්‍රියාවක් කරන්නේ මොනව හරි අල්ලගන්නද නැද්ද? අල්ලගන්නයි. ගොඩනගා ගන්නයි. රඳව ගන්නයි. එතකොට මේ ක්‍රියාවක් හටගන්නෙත් ඇයි? යම්කිසි උපාදානය නිසා. මේක හරියට අර රෝදයක් වගේ. එකිනෙකට එකිනෙකට පෙරලිලා යනවා. හරියට අර එක තැනකින් පටන් ගන්න සුළුවට කැරකෙන්න පටන් ගන්න සුලි සුළඟක්. ඒ ගහකොළ ටිකක් තිබිලා ඒ සුළඟ අක්‍රමවත් වෙලා යම් ආකාරයක විසිර ගියේ නැති වුණොත් මොකද වෙන්නේ? දිගින් දිගටම දිගින් දිගටම ඒක විශාල කරගන්න බලනවා. විශාල තත්වයකට පාත්‍ර වෙනවා. ඒකයි වෙන්නේ. මනසත් එහෙමයි. චක්‍රයෙන් චක්‍රය වර්ධනය වෙන්න පටන් ගන්නකොට ශාල ඝනත්වයක් ඒ තුළ ප්‍රබලත්වයක් හට ගන්න පටන් ගන්නවා. ඒසම මනසට පිටුපාන්න. මනසට පිටුපාල වාඩි වෙන්න ඕන. මනස දිහාට හැරිලා නෙමෙයි ඔබ වාඩි වෙන්න ඕන, මනසට පිටුපාල. මනසට පිටුපාල වාඩි වෙනවා කියන එකේ අදහස් වෙන මොකද්ද? එතකොට මනස පේන්නේ නෑ, මනස දිහා බලන්නේ නෑ. මනසේ ඇති කරුණු දිහා බලන්නේ, මනසට පිටුපාල වාඩි වෙන. ඔව් හොඳයි. ප්‍රශ්නයක් මේ කාටත් හරි වැදගත් ප්‍රශ්නයක්. සිතේ ඇති වෙන අසහනකාරී තත්ත්වයන් මග හැරවා ගන්නේ කෙසේද? හරියට අසහනකාරී තත්ත්වයක් කියලා කියන්නේ තර මදුරුවෙක් වගේ දෙයක්. මදුරුවත් කන ළඟින් කූම් ගාන කොටත් හරි අමිහිරි සද්දයක් තරහ යනවා. වීදින කොටත් රිදෙනවා. අසහනයත් හරියට මදුරුව කනෝ වගේ වැඩ. කොට අහනවා ඔබ මදුරුවන්ගෙන් වලකින්නේ කෙසේද? මදුරුව ඔබගේ කාමරයට ඇතුල් වෙනකොට ඔබ වලකින්නේ කෙසේද? මොනවද කරන පිළියම්? දොරට මදුරුවන්ට එන්න බැරි කර්ටන් එකක් දානවා. ජනෙල් වලට දානවා. ඊට පස්සේ සමහරලාට එළිය පහළිය වැඩ කරනවා නම් කුරුඳු තෙල්ද මොනවද ගන්නවනේ? පැංගිරි තෙල්. කුරුඳු තෙල් ගියාවොත් එහෙම වෙන මොනවා හරි පැංගිරි තෙල් ගන්නවා. එගේ මදුරුවන්ට සුවඳ හරියන්නේ නැහැ ඒගොල්ලෝ ඉන්නේ. ඊළඟට මදුරු කොයිල් පත්තු කරනවා, මදුරු නෙට් පාවිච්චි කරනවා මදුරුවන්ගේ වලකින්න. මනසටත් පැමිණෙන ඒ අසහනකාරී කියන තත්වයන් වලින් මඟ හැරෙන්නට නම් අපි අර අර අර උපාය මාර්ගම දාන්න ඕන. හිතටත් කර්ටන් එකක් දාන්න වෙනවා, තෙල් වර්ග ගා ගන්න වෙනවා, කොයිල් පත්තු කරන්න වෙනවා, net දා ගන්න වෙනවා. කොහොමද මේ net එක දාන්නේ? ඔතන අපි බලමු මදුරු කොහෙන්ද එන්නේ කියලා. අපි දකින්න ජනේලෙන්. ඇයිද අපි ජනේලට දලක් ගන්න වෙන්න බැරි? අපි දකින්න දොරෙන් එන්නේ කියලා. ඒක දොරට එන්න බැරි වෙන්නේ. එතෙට දානෝ රෙදි කෑල්ලක් දානෝ දැලක් දානෝ එන්න බැරි වෙන විදියට. එතකොට කෙනෙකුට අසහනකාරී තත්ත්වයක් බවට පත් වෙන්නේ මොකද්ද? කොයි පැත්තෙන්ද අසහනකාරීත්වය එන්නේ කියලා තේරුම් කරගන්නවා. දැන් සමහර අය කියනවා මට නිතරම හිතේ දුක හට ගන්නවා. එකෝ මිය ගියපු කෙනෙක් පිළිබඳව අසහනයක් යට කනස්සල්ලක් හට ගන්න. ඉතින් අපි අහනවා ඔබට වැඩියම දුක හටගන්නේ මොනෝ දැක්කහම? ඒ කියනවා මට මේ ෆොටෝ එක දැක්කහම දුකක් හටගන්නේ. ඉතින් ඒක ඉවත් කරන්න ඕන. ඒක සාමාන්‍යයෙන් නොපෙනෙන්න තියන්න ඕන. එතකොට අසහනය ඇති වෙන්නේ නැහැ. සමහරවිට මම අහවල් පුජ්‍යලයා මතක් වුණාම, ඉතින් මතක් වෙන කරුණු වාරණා වටපිටාවේ තියෙනවනම් ඒක දැක්කහම නිතර මේ පුජ්‍යලයා මතක් වෙනවනේ, මේ පුජ්‍යලයා දීපු තෑග්ගක් හරි තියෙනවනම් ඒක අහකට දාන්න. එතකොට ඒක ඇහැ මේ ගැටෙන්නේ. ගැටෙන්නේ තේනකොට එක ක්‍රමයක් විතරයි ඔය කියලා දෙන්න ක්‍රමවේද වලින් ඒක අහකට දාන්න. එතකොට අර ඇහැට ගැටෙන්නේ නැති නිසා, ඒක මතක් වෙන්නේ නැති නිසා, අර දුරට විවෘත වෙන්නේ නැති නිසා මේ පැත්තෙන් අසහනකාරී තත්ත්වයන් එන එක ආවම වෙන්න පටන් ගන්නවා. දුරු වෙන්න පටන් ගන්නවා. ඒක පිරිසන් දවසක් කිව්ව සායනස මට නිතරම බය ඇති වෙනවා. මට කරුවල වෙනකොට හරි පුදුම බයක් හට ගන්නවා. මං තැති ගන්නවා. මම ඉන්නෙත් නෑ සමහරලාට. මම ගෙදර කවුරුත් නැති වුණොත් මම ළඟ පාත ගෙදරකට එක්ක දුවනෝ නැත්තම් ඒ ගෙදරකින් කවුරු හරි ගෙන්න ගන්නවා කියලා කෙනෙක් කිව්වා. ඉතින් මම විමසු දෙය තමයි මේ මොන වගේ පොද්ද කියවන්නේ කියලා හොව. මං ආසයි ගෝ රහස් පරීක්ෂක හොල්මන් කතාවේ තියෙන පොත් කියවන්න. ආහා ඊට පස්සේ ෆිල්ම් එහෙම බලනවා නම් මොන වගේ ෆිල්ම්ද බලන්නේ? ඔය හොල්මන් එහෙම මේ ෆිල්ම් බලනවා කිව්වා. ඒක බලන්න මං හරි ආසයි. ඉතින් ඒක තාර දිගට ඒව බලනකොට මොකද වෙන්නේ? ඒ බය වෙන ගති තමන් තුළ වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ බය වීමේ කියන අසහනේ ඇති වෙන්න පටන් ගන්නවා. ඊළඟට ද්වේෂ සහගත පැත්තත් එහෙමයි. ඒ පත්ත වර්ධනය වෙන දේවල් කතා කරනකොට බලනකොට කියවනකොට මොකද වෙන්නේ? ඒ අසහනේ වැඩි වෙනවා. ඊට පස්සේ අනිකුත් පැති කඩවලුත් එහෙමයි. ඒ අසහනයන් වැඩි වර්ධනය වෙන විදිහට ඒ පැති විවෘත වෙලා තේනකොට එතකොට මේ ප්‍රහාණය කරනකොට දෙයක් ටිකක් බුදුරජාණන් වහන්සේ යම් යම් දේවල් අවබෝධයෙන් ප්‍රහාණය කරන්න පුළුවන්. වීරියෙන් ප්‍රහාණය කරන්න පුළුවන්. යම් යම් දේවල් දරාගෙන ප්‍රහාණය කරලා දාන්න පුළුවන්. දුරු කරලා දාන්න පුළුවන්. යම් යම් දේවල් වලට පිළියම් සැපවීමෙන් ප්‍රහාණය කරන්න පුළුවන්. දැන් මේ මොහොතේත් අපි මේ AC එකෙන් කරන්නේ මොකන්ද? අසහනය ප්‍රහාණය කිරීම. නේ? අසහනය පිළියමක් යෙදීමෙන් දැන් ඕන්නම් මේවා ඔෆ් කරලා අපිට දරාගෙනත් මේක ප්‍රහාණය කරන්න පුළුවන්. නමුත් පිළියමක් සපයා ප්‍රහාණය කරන්න තියෙන දේ දරාගෙන ප්‍රහාණය කරන කී තේරුම නැහැ. අපි පහසුකම් ඇති පුටුවක වාඩි වෙන්නේ ඇයි? කොට ඇත්තිය වාඩි වෙන්න දෙන්නේ. එතකොට පිළියමක් සපයා ප්‍රහාණය කරගන්න පුළුවන් දේ අපි දරාගෙන ප්‍රහාණය කරන්න උවමනාව නැහැ. එතකොට පිළියම් සපයන්න පුළුවන් තැන් වලට පිළියම් සපයනවා, දරා ගන්න පුළුවන් තැන් වලදී දරා ගන්නවා. ඒ විදිහට තමයි අපිට ප්‍රහාණය කරන්න පුළුවන්කම තියෙන්නේ. දැන් සමහර දේ අසහනයක් තියෙනවා. තමන්ගේ අම්මා දැක්කේ නැහැ, නැත්තම් පුතා දැක්කේ නැහැ, දරුවෝ දැක්කේ නැහැ කියලා ඉතින් අසහනයක් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට සමහර දේවල් අර විඳීමෙන් ඒ අසහනේ නැති කරන්න පුළුවන්. ඉතින් ගිහිල්ලා වල පුතා හරි දුව හරි අම්මා තාත්තා හරි උන බලනවා. දැකලා සත්කාර කරලා කතා බහ කරලා කැම් බීමට යකල් බලලා අර හිතේ අසහනේ තියෙනවද? නැති වෙලා යනවා. ආන්න සමහර දේවල් පටිසේවණේ. සේවනේ කියන්නේ ආශ්‍රය කිරීමෙන් ප්‍රහාණය කරලා දාන්න පුළුවන් දේවල් තියෙනවා. අසහනයන් දුරු කරගන්නේ ඔහොමයි. ඈ සමහරලාට ඕන කන්නාසදයක් තියෙනවා. මොක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කිය කිය ඉන්නවට වැඩිය දැන් අන්නාසි ගැල්ලන් නම් කන්නාස කඩෙන් ගෙනාවා මං කෑ අයියරයි. කරදරයක් නැහැ නේ. ඒක දරන්න ඉවසන්න දෙයක් නැහැ. ඉතින් යම්කිසි කෙනෙකුට සාමාන්‍ය මිනිස්සෙකුට සාමාන්‍යයෙන් ආසාවක් හරි උනන්දුවක් හරි ඕන කමක් හරි හැකියාවක් හරි ඇති වෙන්නේ ඒ යාගේ ඇතුලේ ශක්තියින් සහ හැකියාවන් තියෙන නිසා ඊට අදාළ. ඒක ස්වභාවයක්. ඒ නිසා ඒ දේ ඉෂ්ට කරගන්න පුළුවන්. දැන් මේ ගොඩනැගිල්ල හදන්නේ මට කිසිම මුදලක් තිබිලා නෙවෙයි. මම මේ ගොඩනැගිල්ලට අඩිතාලම දාන්න යෝජනා කරලා මේ අඩිතාලම දාන සූදානම් කළේ. ඒක කොහොම තියෙනවා. ඉතින් කට්ටිය hina වෙනවා ආමඳුර කොහොමද ඕක හදන්නේ කියලා. ඒ වුණාට මට මම දන්නවා ඒක මිනිස්සුයෙකුට සිතවිලි පහළ වෙන්නේ එයාට ඒ පිළිබඳව හැකියාවක් තියෙන නිසා කියන එක. තවත් කාපු මහත්මයෙකුත් කියපු කතාව මට හොඳටම මතක තිබුණා. සයින්හන්සට මේ ප්ලෑන් එකට අනුව මේක හදන්න ඕනේ කියලා හිතුණනේ. ඔව් හිතුණනම් පුළුවන්. හිතනනම් පුළුවන්. අනිත් එක මේ හිතට බැරි දේවල් මතක් වෙන්නේ නැහැ. දැන් ඔබට හිතෙනවද හඳට යන්න කොයිලාව මතක් කරනද? හඳ පැත්තේ පොඩ්ඩක් රවුමක් ගහලා එන්න යන්න ඕන කියලා. හිතෙන්නේ නැහනේ. කොයිලාවකට හිතුවද? ඈ? ඈ? එහෙම හිතුන්නේ නැහැ. අඟහරු ලෝකේ කොයි වගේද දැන්න පොඩ්ඩක් බලලා යන්න එන්න ඕන. එහෙම හිතෙන්නේ නැහැ. හැබැයි මේක නාසා ආයතනයේ ඉන්න කට්ටියට හිතෙනවා. ඈ? සිගුරු ගහ ලෝකෙ මොන වගේද, ටයිටන් ගහ තරුව මොන වගේද, චන්ද්‍රයා මොන වගේද කියලා ඕන බලන්න යන්න හිතනවා. ඒගොල්ලෝ යන්න හිතනවා. අපිට හිතෙන්නේ නැහැ. ඒගොල්ලෝ සාමාන්‍ය ඇඟෙන් උපදින දේවල් පුජ්‍යලේකට සාර්ථක කරගන්න පුළුවන් දේවල්. ඒගොල්ලෝ සියලු දේම ජීවත් වෙනකන් සියලු අසහනයන් නැති කරන්න බෑ. යම් යම් දේවල් වලට පිළියම් කරමින් තමයි ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. ඈ කකුල් දෙක සම්පූර්ණයෙන් විවේක ගන්නවා ගමනක් යන්න බෑනේ. නමුත් ඒ ගමන තුල උපරිමයෙන් කකුල් දෙක පරිස්සම් කරගෙන ආරක්ෂා කරගෙන දිගු ගමනක් යන විදියට හදා ගන්නට පුළුවන් භාවිතා කිරීම. ඒ නිසා අපි කිසි කෙනෙක් ජීවිතේ බලාපොරොත්තු විය යුතු නැහැ. මේ සම්පූර්ණයෙන් පීඩා නැති, ගැටලු නැති, රස නැති තැනක් හදන්න බෑ. මොකද මිනිස්සෙකුට ඕනම දෙයක් දිගින් දිගට තිබුණාම අසහනයක් බවට පත් වෙනවා. දැන් මේ සීතල වුණත් වැඩි වෙනකොට, දිගටම ඉන්නකොට අසහනයක් වෙනවා. ආදරේ වුණත් ස්වාමියාගේ හරි භාර්යාවගේ හරි සමහරලාට දරුවන්ට දෙමව්පියන්ගේ හරි සමහර දරුවෝ කියන්නේ අපිට හරි අසහනයක්. මොකද හේතුව අපේ අම්මලාගේ ආදරේ වැඩි අපිට. මට වැසිකිළියට යන්න හම්බෙන්නේ නැහැ අපේ අම්ම දොරකොඩ. ඉතින් කොහොමද අර මිනිස්සේ පඩයක්වත් යවන්නේ? ඉතින් කොහොමද? ඉතින් ඒ නිසා ඒව කරදරයක් ඕන එකක්. ඉතින් ඒ නිසා ඕනම දෙයක් අසහනයක් බවට පත්වීමේ හැකියාව තියෙනවයි කියන එක තේරුම් කර ගන්නට ඕන. ඕනම සහනය, ඕනම දෙයක් මානසික වශයෙන් උත් කායික වශයෙන් උත් අසහනයටපත් වෙනවා. ඒක ඒ වෙලාවට මාරු කරගෙන ඉන්න සිද්ධ වෙනවා. ඈ බැලන්ස් කරගෙන සමබර කරගෙන බයිසිකලයක් පදිනවා වගේ ආරක්ෂා කරගන්න සිද්ධ වෙනවා. ඒ ස්වභාවයේ හැටි. ඊළඟට ඇති වුණු අසහනයන් ටික ඒ විදියට දුරු කරනවත් එක්කම අර මදුරුව වෙනවට ආරක්ෂාවක් දා ගන්නවා වගේ ඒ අසහනයන් ගලාගෙන එන්නට හේතු වෙන දේවල් අපි කරන්නේ නැතුව ඉන්නවා. දැන් අපි අපේ මහත්මය මෙතන ඉඳලා අතුරු කිරියට පයින් යන්න කියලා ලැහැත් වෙනවා. එතකොට මෙතෙන්දිම තේරෙන්නේ නැද්ද මට මේ ගමනේ යනකොට මගදී අසහනයක් ඇති වෙනවා කියලා, විඩාවක් ඇති වෙනවා කියලා තේරෙනවනේ? ආ එහෙනම් තේරෙනවනම් යන්න එපා. ආ දැන් මේ ගමන ගිහාම මේ කතාවට පැටළුණාම, මෙයත් එක්ක මේ කතාවට කරාම මට අසහනයක් ඇති වෙනවා. ඒ නිසා මම මේ කතාවට යන්නේ නැහැ. මේක මෙයාට තේරුම් කරලා දෙන්න ගිහාම මෙයා මේක පිළිගන්නේ. එතකොට මම මේක තේරුම් කරලා දෙන්න යනවා. එතකොට අසහනයක් ඇති වෙනවා. එහෙනම් මම ඒක තේරුම් කරලා දෙන්න යන්නේ. ආන්න බුදුරජාණන් වහන්සේත් ඔහොම කළා. බුදුහාමුදුරන්ට අසහනයක් ඇති වෙනවට නෙමෙයි, අනිත් මිනිස්සුන්ට පව් පෙරෙනවට වළක්වන්න. දැන් ඔය මේ එහා පැත්තේ හිටපු චුන්දසූකර හිටියනේ. චුන්දසූකර හිටියා, එයා හා ඌරු මරන, හරක් මරන, ඔක්කොම මරන, සත්තු මර මර මස් කරගෙන විකුණන කෙනෙක්නේ නේද? අහලා තියෙනවා දෙව්රම් මහ විහාරේ ටිකක් මද ඈතකින් කිලෝමීටර් කාලකින් විතර එහා ඉඳලා තියෙන. සාමාන්‍යයෙන් ඒ සතෙක් කෑ ගැහුවම සද්ද ඇහෙන දුර සමහරලාට. ඉතින් මේ ආනන්ද හාමුදුරුවෝ අහනවා, මේ ඔබ වහන්සේ මහා කාරුණිකයි. ඔව් මහා කාරුණිකයි. ඒක අපරිමිත, ඕනම කෙනෙකුට අන්ලිමිටඩ් උදව් කරන කෙනෙක්. සීමාවක් නැහැ. ඈ කුල මල වේද දුප්පත් පෝසත් මොකක්වත් බලන්නේ නැහැ. මහා කාරුණික, ඕනම සතෙකුට සිව්පාවදර පව කරුණාව දක්වන එක. හැබැයි කරන්න බැරි වැඩ කරන්නේ නැහැ. අත පුච්ච ගන්න වැඩ කරන්නේ නැහැ. ඉතින් කරන්න බැරි වැඩ කරන්නවට වඩා හොඳ කරන්න පුළුවන් දෙයක් කරන එක හොඳයි. බැරි දෙය බෑම කියලා තමයි අත්හදා බලන්නේ. නගේ ගැඹුර කකුල දාලා බලන්නේ නෑ. අත්හදා බලන්න බුදු කෙනෙකුට වැඩ කරන්න අවශ්‍ය කරන්නේ නෑ. දැන් අපි නම් කරන්නේ සම්හලන්නේ මේ වසරේ එකපාරක් කියලා බලන්න ඕන අහයිද දන්නේ කියලා. මොකද නම බුදු කෙනෙකුට එහෙම අවශ්‍ය වෙනවද නෑ. බුදු කෙනෙක් කලින්ම දකින්න මේ මනුස්සය මේක අහනවා, මේ මේක මනුස්සය මේක ප්‍රතික්ෂේප කරනවා කියලා දකිනවා. අපිට සිද්ධ වෙලා තියෙන අර කකුල දාලා පොඩ්ඩක් බලන්න එනවා ගඟේ ගැඹුර. මොකද ඒ ඥානෙ නැති නිසා. පරිචිත්ත්‍ය විඥාන ඥානෙ තියෙනපයි. එතකොට බුදුයන්හන්සේ දකිනවා මේ චුම්බුකට මේ කියලා දෙන්න බෑ. මම බණ කියන්නේ එතෙන්ට වැඩියොත් එහෙම මනුස්සය මොකද කරන්නේ? මන්නේ තරම් එනවා. ඇයිල මොකද කියන්නේ? පරුස වචනේ දොස් වචන වලින් බලවදිනු මන්නේ දික් කරනවා මේ පැත්තට ඇතුල් වෙන්න එපා කියලා. එහෙම දික් කරොත් එහෙම මොකද වෙන්නේ? ලෞතර අබුදු කෙනෙකුට. ඒ මනුස්සයගේ අපාය දෙකක් වෙනවා. එහෙනම් සමහර දරුවෝ වුණත් ඉන්නවනම් නපුරු දරුවෝ. අමර දාතරට කියන්නේ ඒගොල්ලන්ට පව් කරවන ඒගොල්ලන් ළඟට යන්න බා. ඈ මොකද එහෙම දරුවෝ කිපිලා අම්මා තාත්තට දොස් කිව්වොත් හරිය මෙහෙ වුණොත් එහෙම මොකද වෙන්නේ? ඒ දරුවන්ට. ඒ දරුවන්ට පව් පිරෙනවා. ඒවන අපි පව් පුරවන්න නැතුව ඉන්න යමු වෙන ඕන. එතකොට කියනවා ආනන්ද මම ඔහුගේ අපහාය බුද්ධාන්තරයක් වෙනවා නම් මං එතෙන්ට ගිහිල්ලා ඒ පුජ්‍යලයාව අවුස්සලා නිකන් කේන්ති ගස්සලා මේ අසංකීයක් ඒක කරන්න උමනාව නැහැ. ඒ නිසා ඒ යන අපායේ බුද්ධාන්තරයක් ඉඳලා ඒ මනුස්සයා අපායට ගිහිල්ලා ඉඳලා ඒ ඌරු මරලා මරලා ඒ විපාකයට ඌරෙක් වගේම කෑ ගහ ගහ ගහ අවීචි මහා නරකයට ගියා මැරිලා. ඒ වගේම අපි කියන්නට ඕන මේ අද උනත් මේ සතුන් මැරීම මේවට අසහනයට පත් වෙලා ඉන්න ඇට්ටියට ඔය ඒ සත්තු වෙලා ඉපදිලා ඉන්නේම ඒ සත්තු මරාපු අයමයි. කර්මයක් ගෙවන්න ඇවිල්ලා තියෙන්නේ. ඔය අනුන්ගේ බෙලි කපපු අයම තමයි ඔය සුදු පාට එළුව වෙලා හරක් වෙලා ඒ ඒ ඒ කර්ම බලය ගෙවන්නමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි කොච්චර බේරන්න හැදුවත්, අපි කොච්චර ගිනි තියාගන්න හැදුවත් අනගාරික ධර්මපාලතුමාගේ ඉඳලා 1800 ගණන් වල ඉඳලා ඕකට මහන්සි වුණත් තාම පනතක්වත් නීතියක්වත් මොකක්වත් කරගන්න බැරි මහා ප්‍රශ්නයක් කියලා තියෙන ඕක තව 100 500ක් ගියත් නතර කරන්න බෑ. ඉතින් කරන්න බැරි වැඩ කරන්නේ නෑ. කරන්න බැරි වැඩ නොකර හිටියනම් ඉවරයි. තමන්ගේ විමුක්තිය ධර්මයක් ගැන හිතාගෙන මේ මිනිසුන්ගේ යන අපායක යන්න දෙයකන කියලා. ඉතින් කරන්න පුළුවන් හරියක් කළාට කමන්නේ. කරන්න බැරි දේවල් කරන්න හොඳ නැහැ. හරකෙක් නිසා මිනිස්සු අතර ප්‍රශ්න ඇති කරගන්න කී තේරුමකුත් නැහැ. ඉතින් ඒ වගේ සමහර දේවල් තියෙනවා ඔබ වේලාසනින් දකිනකොට ඒ අසහනයට පත් වෙනවා කියලා ඒකෙන් වළකින්න. එතකොට ඔබට ඒ අසහනය මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම යම් කාරණයක් හේතු කරගෙන කොටගෙන අසහනයක් ඇති වෙනවද ඒ ස්වභාවයෙන් ඔබ නතර වෙන්න. කතා කිරීම නිසා අසහනය ඇති වෙනවා නම් ටිකක් නිහඬ වෙන්න. ගමනක් යාම නිසා අසහනය ඇති වෙනවා නම් ටිකක් නතර වෙන්න. සිතීම නිසා යමක් පිළිබඳව අසහනය ඇති වෙනවා නම් නොසිතා ඉන්න. සරලයි. වෙන කරන්න දෙයක් නෑ. ඒක තමයි ප්‍රතිඵලය. ඒක තමයි ප්‍රධානම කාරණය බවට පත් වෙන්නේ. අසහනයකින් මිදෙන්න තියෙන උපදේශය. නිවන් දකින්නේ කොහොමද කියලා දන්නවද? දැන් අපි රතු පාට බලන්න ඕනේ කියලා දෙනොත් උන ඇහෙන් බලනවා. ගොඩනැගිල්ලක් බලන්න ඕනේ කියලා දෙනොත් ඇහෙන් බලනවා. ඊළඟට අපිට මොනවා හරි ගැන දෙයක් හෙට නිර්මාණය කරන්න තියෙන දෙයක් ගැන බලන්න ඕන නම් මොකද හිතන්නේ? ඒත් අපි ඇහැ යොදාගෙන චක්කු විඥානය නිර්මාණය කරනවා. චිත්‍රයක් අඳිනවා. ඉන්ද්‍රිය සාපේක්ෂිත දැක්මනේ. ඉන්ද්‍රියට සමාන දැක්මක් නිර්මාණය කරගන්න පුළුවන්. දැන් මේ නිවන කියන එක හඳුන්වලා දෙන්නේ දන්නෝ ඇති නිවන කියන්නේ වර්ණයක් නෙමෙයි. ඒ වගේම නිවන කියන්නේ යම්කිසි කොටු හරි හතරස් හරි ත්‍රිකෝණ හැඩයට හරි රවුම් හරි මොනම හරි විදියක හැඩයක් ලෝකේ පවත්න දෙයක්ුත් නෙමෙයි. හැඩයක් නෑ නිවනට, හැඩයක් නෑ වර්ණයක් නෑ. ඊට පස්සේ නිවනෙහි ඝනත්වයක් බරක් නෑ. ඊළඟට අනිත් කාරණේ මොකද්ද? නිවන තියෙන දිහාව නෑ. ඒක නැගෙනහිර දිහා තියෙන අය, බස්නාහිර දිහා තියෙන අය, උතුරු දිහා දකුණු දිහා තියෙන අය, උඩ තියෙන අය, පොළොව යට තියෙන අය, හදවත තුල තියෙන අය, මොළේ ඇතුලේ තියෙන අය කියලා කියන්න පුළුවන් කම නෑ. නිවන කියන්නේ දිහාවක තියෙන එකක් නෙමෙයි. කොයි බොකවත් දිහාවක තියෙන දෙයක් නෙමෙයි. කිසිම දිශාවක නෑ. කිසිම දිශාවක තියෙන දෙයක් නෙමෙයි නිවන කියලා කියන්නේ. එතකොට හැඩයක් නැති, බරක් නැති, දිශාවක නැති ස්ථානයක තැනක පිහිටි නැති දේ දකින්නේ කොහොමද? තමා තුළින් උත්තරේ සපයා ගන්න පොත්වලට කියපු බණවලට අනුව නෙමෙයි, තමා තුළින්ම ඇත්තටම උත්තරේකට මොකන්ත එන්නේ. කියන්නේ තමාංගෙම නිෂ්පාදිත උත්තරයක් ගන්න ඕන. ඒ ගවේෂණේ දිගටම යෙදෙන්න, ඔව් පසුබට වෙන්න එපා. ඒ ගවේෂණේ දිගටම කරන්න. කියන්නේ උත්තරයක් නාවට උත්තරයක් එනතුරු ඒ ගවේෂණේ කරන්න ඕන. දැන් අපි යමක් හොයන්න ගියාම ඒ දේ හොයාගන්න තුරු අපි ඒ දේ හොයනවනේ නේද? නැති වෙච්ච දෙයක් හරි තමන්ට බෙහෙත් වර්ගයක් හරි හොයන්න ගියාම ඒක අපි කඩවල 10කට හරි ගිහිල්ලා කැලෑවකට පල් පීරලා හරි ඒ කොළ જાතිය අපි හොයාගන්නවා. ඒ જાතිය හොයාගන්නවා. ඒ වගේ මේකට උත්තරේ හොයාගන්න ඕන. මොකද්ද උත්තරේ? මේ හැඩයක් නැති, වර්ණයක් නැති, ඝනත්වයක් බරක් නැති, ඒ වගේම දිශාවක නොපවතින දේ අපි කොහොමද දකින්නේ? ඒක විවෘත මනසෙන් නොබියව එඩිතරව අපි ඒක සොයන්නට ඕන. බැඳීම් අතර තමන්ගේ කියලා හිතන දේවල් තියෙනවා. ඒවා තාවකාලිකයි. වතු පිටි ඉඳ ගනම් තාවකාලිකයි. ඒවා ගන්නේ අපේ න්‍යාය නෙමෙයි. අපි කොච්චර හිතාගෙන හිටියත් මේක මගේ කියලා පොළොව ඒක මහ පොළොවම තමයි. මේකේ මගේ කියලා හිතුවර ඒක මගේ නෙමෙයි, ඒක සිමින්තිවල අයිති න්‍යායක් ඒවා අනුගමනය කරන්නේ. ඈ මේ ස්වාමියා මේ ශරීරය මගේ කියලා හිතුවත් ඒවා අනුගමනය කරන්නේ මට ඕන දේවල් නෙමෙයි. මේ ශරීරයට උමනා න්‍යායාත්මක ධර්මය. අපි ඒක කඩාගෙන වැටෙනකොට ඒක දාලා යනවා. එතකොට මේ අනුන්ගේ දේවල් තමන්ගේ කියලා හිතලා ඉල්ලන එකේ තේරුම නැහැ. ඒවට නිර්භයව ඒවා ඒ තැන්වල තියන්න හැකියාව තියෙන්න ඕන. වෙනස් කරන්න නැතුව ඒ තැන්වල ඒ භාණ්ඩ තිබුණාවි. ඒව චේතනාත්මක බැඳීමක් කරලා ඇදගෙන යන උමනාවක් නෑ. ඒකෝ අපි ගවේෂණයක් කරගෙන යද්දී ඔය වගේ දේවල් පස්සෙන් එන්න පුළුවන්. අර බැඳීම් ටික හිතෙන් ගෙහලා දාලා ගවේෂණය කරන්න. කොහොමද මේ වර්ණයක් නැති එක දකින්නේ? හැඩයක්ුත් නැති, ඝනත්වයක් බරකුත් නැති, ඒ වගේම මේක දිහාවක පවතින්නෙත් නැහැ. උතුරු දිහාවත්, බස්නාහිර, දකුණ, නැගෙනහිර, උඩ යට මේ කොහෙවත් දහ දිශාවෙම පවතින්නෙත් නැහැ. මනස තුලවත්, ඔළුව තුලවත් පවතින්නේ නැහැ. කොහොමද මේක මං අල්ලගන්නේ? කොහොමද මම මේක අවබෝධ කරගන්නේ? තමන් තමන්ගෙන් අහන ප්‍රශ්නේ තමන් තමන් තුළින් හොයාගන්න උත්තරේ. නොනවත්වා එයට උත්තර සපයන්. එයට අප්‍රතිහත ධෛර්යයෙන් උත්තර සපයන්. ජීවිතයේ යොදන්නට තියෙන සියලුම වීරිය කරා යොමු කරන්න. වෙන කිසිවක් ගැන නොසිතා ප්‍රශ්නයට උත්තරය පමණක් සොයන්න. හරියට ප්‍රශ්නය අවදි කරගන්න. දිසාවක නැති දේ කෙසේද මා දකින්නේ? කුමන හැකින්ද, කුමන ආකාරයටද, කුමන විදියටද ඒක පේන්නේ? හැඩයක් නැති නිවන මොන හැඩයටද පේන්නේ? වර්ණයක් නැති නිවන මොන වර්ණයටද පේන්නේ? දිශාවක නැති දේ මොන දිශාවෙන්ද පේන්නේ? ඒ වගේම හැඩයක් වර්ණයක් බරක් දිශාවක නොපිහිටි නිවන මොන හැඩයට ඉඳලා බැලුවොත්ද පේන්නේ? නොපමාව ආත්ම සෙනෙහය අතහැරලා මුදුවරු මහරහතුන් වහන්සේලා ජීවිතය අතහැර දකින ඒ උදාරතර මාහැගේ මානසික බලයනේ දකින්න ඕනේ. අතහැරිය ධර්මතාවයක් දකින්න අතහැරලම දකින්න ඕන. එස අතහැරලා බලන්න මේ හැඩයක් නැති නිවන දිහා. එස අතහැරලා බලන්න අධ්‍යාත්මිකව අපි රූප දිහා බලන හැත් තියෙනවනේ, මස්ස හැනෙමේ. රූපයක් වශයෙන් නිතරම එන හැක් තියෙනවා. අන්නේ ඇහ විඥානයේ ඇහ චක්කු විඥානස. ඒ විඥාන ඇසයි අතහැරෙන්න ඕන. ඒ විඥාන ඇස අතහැරලා, ඒ කියන්නේ දකින්නොයි කියන ගුණය අතහැරලා බලනවා. දිශාවක ඇතයි කියලා හිතන කල්පනා කරන සංකල්පය අතහැරලා බලනවා. එතකොට බැලීම කියන එක මොන ආකාරයටද ක්‍රියාත්මක වෙන්නේ? කොහෙද ඒක පිහිටා තියෙන්නේ? කොයි විදිහටද ඒක පේන්නේ? එය නොනවත්වාම සොයා යනවා. තරංගයක් ආරම්භ කළාම ඒ තරංගය ජයග්‍රහණය කරන තුරුම මෙහෙවනවා. ඒ මෙන්ම මේ පරේෂණය අජයග්‍රහණය කරාම මෙහෙවනවා. හැඩයක් ඇසට ගත්තොත් ඔබට පේන්නේ හැඩයක්. හැඩයක් නොගත්තොත් හැඩයක් නැති නිවන ඔබට ගන්න පුළුවන්. සංකල්පයක් ඔබ ගත්තොත් ඔබට පේන්නේ සංකල්පය. හැබැයි ඔබ සංකල්ප අතහැරියොත් සංකල්ප නැති නිවන පේනවා. දිසාවක් ගත්තොත් ඔබට දිසාවයි පේන්නේ. දිසාවක් ගත්තේ නැති වුණොත් ඔබට දිසාවක නැති නිවන පේනවා. වචනයක් ගත්තොත් ඔබට පේන්නේ වචනය, ඇහෙන්නේ වචනය. වචනය අතහැරියොත් ඔබට සියල්ල ඇහෙනවා, ඒත් ඒව වචන නොවේ. වචන නොවන නිසා වචන වලින් රිදුම් දෙන දැවෙන කියන ස්වභාවය නැහැ. ග්‍රහණය කරන හැම දෙයක්ම ප්‍රශ්න පිණිස, ගැටලු පිණිස, අසහන පිණිස, අතහරින සියල්ලම තමන්ට සහනය පිණිස. මේ ලෝකේ කෙනෙකුට වේවා ඔබ දයාව කනුකම්පාව කරනවා කියලා කියන්නේ ඔබ අතහරින්න ඕන. සතෙකුට ඔබ ආදරේ කියලා කියන්නේ ඒ සතාව කූඩුවේ දාලා ලොක් කරලා තියාගෙන ඉන්න එක නෙමෙයි. ඒ සතාව අතහරිනවා. අතහැරලා ඉවරලා අපි ආහාර පාන ආදී තියෙනවා. එතකොට සත්වය ඇවිල්ලා කාලය යනවා. ඔබෙත් ඔබේ සිතුවිලි හිර කරන එක නෙමෙයි. ඔබ සිතුවිලි අතහරින්න. අතහැරලා සිතුවිලි වලට නිදහස් වෙන්න ඉඩ හරින්න. සිතුවිලි අල්ලල බඳිනවා. ඊළඟට මිනිස්සු කසාද බඳිනවා. ඊළඟට දේපල බඩු මුට්ටු බැඳ ගන්නවා. තත්ත්ව තානාන්තර නිල තානාන්තර බැඳ ගන්නවා. අවසානයේ බොහෝ දෑ බැඳගෙන ඒවත් බැඳලා තියලා තමනුත් බැඳිලා ඉන්නෝ. මේ සියලු බැඳීම් නිදහස් කරනවා. එතකොට තමයි ලිහන කෙනෙක්වත් නෙමෙයි. අතහැරපු කෙනෙක් නෙමෙයි. අල්ලගත්ත කෙනෙක් නෙමෙයි. කෙනා කියන කෙනා ලිහලා දැම්මා ඊට පස්සේ කෙනෙක් නෙමෙයි. එතකොට කෙනෙක් නෑ කියන්නේ හැඩයක් නෑ. කෙනෙක් නෑ කියන්නේ ඇසක් නෑ. කෙනෙක් නෑ කියන්නේ සංකල්ප නෑ. කෙනෙක් නෑ කියන්නේ වචන නෑ. කෙනෙක් නැති නිසා කෙනෙක් නැති නිවන, පුජ්‍යලයක් නැති නිවන, පුජ්‍යලයක් නැති රහතුන්, පුජ්‍යලයක් නැති බුදුවරු දකිනවා. පුජ්‍යලයක් නොවීම නිසාමයි ඒ ඥාතිත්වය ඔබට ලැබෙන්නේ. නිසා ආර්ය පුජ්‍යලිය අතහැරිය පුජ්‍යලයකටයි අතහැරිය පුජ්‍යලිය පේන්නේ. ග්‍රහණයක ඉන්න පුජ්‍යලයකට ග්‍රහණේ වෙච්ච ගැනීම පෙනෙනවා. නිසා ආර්යවතුන් දකින්නේ, බුදුන් දකින්නේ සම්මයක් ඇසට, නිරෝධ ඇසට, විමුක්ති ඇසට පාත්‍ර වූවාට පසු. ඒ කියන්නේ ඇස නැහැ. ඇස නැතුව දැකීම, කන නැතුව ශ්‍රවණය කිරීම, නාහය නැතුව ගඳ සුවඳ විඳීම, දිව නැතුව රස විඳීම, ගත නැතුව ස්පර්ශ කිරීම, මන නැතුව සිතීම. කය නැතුව ක්‍රියා කිරීම. අල්ල ගන්න හැම දෙයක්ම දුක පිණිස පවතින. ඒ නිසා ඇල්ලීමෙන්, යම් යම් දේ ස්පර්ශ කිරීමෙන් මනසින් වලකින්. ඒ හැම දෙයක්ම ඔබව පුළුස්සා දමන සුළුයි. වේදනා දෙන සුළුයි. බිය තැති ගැනීම, ශෝක පරිදේව ඇති කරවන සුළුයි. කැමැත්ත අතහරින්න, චන්ද රාගය, යම් යම් දේවල් කෙරෙහි ඇලීමට තියෙන කැමැත්ත අතහරින්න. ඒ ඇලෙන වස්තුවල තියෙන ස්වභාවය නෙමෙයි එතකොට බලන්න ඕන. තමා තුල තියෙන චන්ද රාගය, කැමැත්ත ඔබදිය කර හරින්න. කැමැත්ත අතහැරලා දාන්න. එතකොට ස්වභාවය ගනීවි. ඔබ තුල ස්වභාවය ගනීවි. එතකොට මේ ස්වභාවයෙන් ඇලෙන හෝ ගැටෙන හෝ දේ ඒක ස්වභාවයෙන්ම බාර ගනීවි. එතන ඔබ නොසිටීවි. ඒ නිසා ඔබට අසහනය, ගැටලු, ප්‍රශ්න ඇති නොවේවි. ඒසා ඔබ අතහරින්න ඕන වෙනාන් කෙනෙක් නෙමෙයි. ඔබ තුල තියෙන ඡන්ද, හෙවත් කැමැත්ත. ඔබ තුල තියෙන කැමැත්ත අතහරින්න. තමා ළඟ තියෙන කැමැත්ත අතහරින්න. අනිත් ප්‍රශ්න ලස්සන වුණත් කමන්නේ, අවලස්සන වුණත් කමන්නේ, කැත වුණත් කමන්නේ, ඇටවස්නහර තිබ්බත් කමන්නේ, නැතත් කමක් නැහැ. ඔබ තුල තියෙන චන්ද රාගය අතහරින්න. එය පිළිකුලක් නෙමේ. එය ප්‍රශංසාවක් නෙමේ. ඒ චේතනාත්මක බලය පමණයි. ඒ තමයි අපි ලෝකය අප වෙතට කැඳවා ගන්නට සිදු කරනු ලබන තනන මාවත. ඒ මාවත සිඳලන්න එවිට ලෝකය ඔබ වෙත නොපෙමිණෙනවා ඇති. දුක ඔබ වෙත නොපෙමිණෙනවා ඇති. ඔබ මාර්ගවසාලන්න. අසීමාන්තික විවෘත හදවතින් මනසින් අසීමාන්තික ලෙස අතහරින්න. කිසිදු දෙයක් ඉතුරු කරගෙන අතහරින්න එපා. කිසිදු දෙයක් ඉතුරු නැතුව අතහරින්න. ඉතුරු නැතුව අතහරින්න. හේතුව ඔබට ඉතුරු කරගන්න දෙයක් තියෙනවා නම් ඒ ඔබ අවිද්‍යාත්මක තනාගත් සංකල්පයක්. වැරදි ලෙස තනාගත් සංකල්පයක්. ඒ තුල තියෙන විශාල බොරුවක්, අවිද්‍යාවක්. ඔබට අයිති නැති ලෝකය තුල ඔබ තනන ලද සංකල්පයක්, සිහිනයක් පමණයි එය. ඒ රූප සංකල්පයක්, වේදනා සංකල්පයක්, සංඥා සංඛාර විඥාන සංකල්පයක් වෙන්න පුළුවන්. මේ ශරීරය මමයි, මම ශරීරයේ කියන අවිද්‍යාත්මක සංකල්පයක් වෙන්න පුළුවන්. මම ස්ත්‍රියක්, මම පුරුෂයෙක් කියන සංකල්පයක් වෙන්න පුළුවන්. මේක මගේ දෘෂ්ටිය, මගේ සංකල්පය කියන ලෝකෙන් ගතිපු තමා විසින් අවිද්‍යාව මිශ්‍ර කොට තරණ ලද සංකල්පයක් වෙන්න පුළුවන්. ඒ හැම එකක්ම ඔබ රිදවන සුළු, ඔබට හානි කරන සුළු භයානක දෙයක් හැටියට සලකා. පුජ්‍යලත්වයේ අතහැරීම තවත් බැඳීමක්. පුජ්‍යලත්වයෙන් තොරව අතහැරීම සියල්ලගෙන් නිදහස් වීම. අතහැරීමත් අතහැරලයි පුජ්‍යලත්වයෙන් තොරව අතහැරින්නේ. ඒ කියන්නේ ක්‍රියාවෙන් තොරව අතහැරීම, හේතු නොදක්වා අතහැරීම, තවත් උපාදානයකින් තොරව, තවත් සාධක ඉදිරිපත් කිරීමකින් තොරව, සාධකය ඉතුරු කරගෙන කාරණය අතහැරීම නෙමෙයි, සියල්ල අතහැරීම, සියල්ල අතහැරීම. එතන පුජ්‍යලෙක් නෑ. සියල්ල අතහැරීම. එතන කිසිම ගුණයක් නෑ. එතන භාවාත්මක ගුණයක් නෑ. සියල්ල මාතහැරීම. එය ක්‍රියාවක් නොවේ. ඒ වචනයක් නොවේ. ඉතුරු කර නොගෙන අතහැරීම. ශේෂයක්වත් ඉතුරු කර නොගෙන අතහැරීම. ක්‍රියාව ඉක්මවා අතහැරීම. ක්‍රියාව අතහැරීම. කරන දෙයක් නෑ. නොකර සිටිනා කෙනෙක්ද නැහැ. එසේ වේවා හෝ මෙසේ වේවා හෝ සිටීමක් නැහැ. එසේ වේවා හෝ මෙසේ වේවා කියා සිටීමක් නැහැ. සියල්ල අතහැරීම. ලෝකයේ කොච්චර ප්‍රසන්නයි කියලා ලෝකයේ මිහිරි කියලා කතා කළත් ඒවට රැවටෙන්නේ. තමන්ගේ නොවන දෙයක් ටික කලකට තමන්ගේ යයි සිතීමේ කිසිදු ඵලයක් නැහැ. සදාකාලික රැකවරණය තියෙන්නේ සංස්කාර ලෝකයේ නොවේ, අසංකාරික ලෝකයේ. අසංකාරික ලෝකය කියන්නේ වර්ණ නැති, හැඩ නැති, බර නැති, ඝනත්වයක් නැති, දිසාවක නොපිහිටි ලෝකය තමයි අසංකාරික ලෝකය. එයයි මගේ ජීවිතය, එයයි මගේ ආත්මය, එයයි මගේ ලෝකය. දිසාවක නොපිහිටි ලෝකය, වර්ණ හැඩබර නැති ශරීර, භාවාත්මක ගුණ නැති ශරීර, එයයි නිර්වාණ ලෝකයේ ස්වභාවය. පැමිණීමක් නැති, පිටවීමක් නැති, දරා ගැනීමක් නැති, වීරයක් නොපවත්වන, රැඳවීමක් නැති, කොටු කිරීමක් නැති, ප්‍රභේදන නැති, දෙදෙනෙක් නැති ලොව තමයි නිර්වාණ ලෝකය. දෙදෙනෙක් නැති ලෝකය නිර්වාණ ලෝකය. ඒ ලෝකේ වඩා සැපවත්, සංස්කාර ලෝකයට වඩා බොහෝ සැපවත්. බොහෝ සැපවත්. එය මගේ සැබෑ නිවහනයි. බාහිරයට හෝ අධ්‍යාත්මයට නැඹුරු නැති මනස සැපවත්. ලබන්නට දෙයක් නොපතන මනස සැපවත්. ලැබූ කිසිවක් නැති දරා නොගත් මනස සැපවත්. නොවිඳිනා මනස සැපවත්. නොසිතනා මනස සැපවත්. නොඇලෙනා මනස සැපවත්. නොඇලීමට පුළුවන් තරම් ඇලෙන්න. නොඇලීමට ඇලෙන්න. නොඇලීම පුරුදු කරන්න. දිගින් දිගටම නොඇලීම පුරුදු කරන්න. නොඇලීමම ආශ්‍රය කරන්න. නොඇලීමම භාවිතා කරන්න. නොඇලීම ඔබගේ ආත්මය කරගන්න. නොඇලීම ඔබගේ ජීවිතය කරගන්න. නොඇලීමම පුරුදු කරන්න. වෙනස් වන දේ වෙනස් වෙයි, තිබෙන දේ තිබෙයි, ඇති වෙන දේ ඇති වෙයි, නැති වෙන දේ නැති වෙයි. එය ස්වභාවයේ සාධාරණත්වය. එය විශ්වයේ සාධාරණත්වය. එය මාහට යහපතක්මයි, ස්වභාව ධර්මය ආශිර්වාදයක්මයි. බුදුපසේබුදු මහරහතන් වහන්සේලා ප්‍රීතියෙන් සතුටෙන් ජීවත් වුණා සත්‍යයයි. ඒ වගේම ඒ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගත්තයි අධ්‍යාත්මික සතුට භුක්ති විඳිනවා සත්‍යයයි. එබැවින් මාහටද ඒ විශ්වීය ධර්මතාවයේ අතහැරීමේ ධර්මතාවයේ සැනසීමක් පිණිසමයි, නිවන පිණිසමයි. නිවුණු ගුණයක් ඇති නිසා නිවනයි, දෙවෙන ගුණයක් නැති නිසා නිවනයි. එහි ඇත්තේ කරුණක් නොවේ, එහි ඇත්තේ සංකල්පයක් නොවේ, වචන නොවේ. අපපාත්‍ර වන්නේ හැඩයකට හෝ ගුණයකට හෝ දිශාවකට හෝ කිසිවකට නොවේ. සංඥාව අතහරිනෝ, ඉන්ද්‍රිය ශක්තිය නතහරිනෝ, මානසික ශක්තිය නතහරිනෝ. ඉන්ද්‍රිය ශක්තිය නතහරිනෝ, මානසික ශක්තිය නතහරිනෝ. අතහැරීම සඳහා වෙර වීරිය දක්වන්නේ නැහැ. අල්ලා ගැනීම සඳහා වෙර වීරිය දක්වන්නේත් නැහැ. මේ ද්වාකාරයට දක්වන වේගය අතහරිනවා. අතහරින්න යොදන වේගයත් අතහරිනවා. යමක් ස්පර්ශ කරන්න යොමු කරන වේගයත් අතහරිනවා. සියල්ලගේම නිදහස්, සියල්ල නිදහස් කරනවා, සියල්ලම නිදහස් කරනවා. සියල්ලගේම නිදහස්. සුළු බැඳීම්, ලොකු බැඳීම් සියල්ලගින්ම නිදහස්. නිදහස ඇති තැන නිදහස කියා වචන නැත. නිදහස ඇති තැන නිදහස කියා වචනයක් නැත. ඒ සොයන්න, ඒ තේරුම් ගන්න නිදහස ඇති තැන නිදහස කියා වචනයක් නැත. නිදහස ඇති තැන පවත්වන්නේක් නැත. නිදහස ඇති තැන ලබන්නේක් නැත, දෙන්නේක් නැත, ගනුදෙනු කරන්නේක් නැත. කෙනෙක් නොමැතිව සිටීමක් නැත. තමන් කෙනෙක් නොවේ යයි සංකල්පනා නොකරනු ඇත. තමන් කෙනෙක් නොවේ යයි සංකල්පනා නොකරනු ඇත. දෙයක් අවබෝධ කරගත යුතුයි සංකල්පනා නොකරනු ඇත. මේ මෙසේ වේවායි සංකල්පනා නොකරනු ඇත. සියල්ල අතහැර ඉන්ද්‍රියන් සයයෙන් යුක්ත මේ නගරයේ දෙස බලන්න. පාළු නගරයක්. සියල්ල අතහැර හින්දුයන් සයකින් යුක්ත නගරය දෙස බලන්න. වර්ණ ඇසකින් නොවේයි, දෘෂ්ටි කෝණයකින් නොවේයි, සංකල්පයකින් නොවේ බලන්නේ. විමුක්ති ඇසින් බලන්න. ඒ ඇහි මුකුත්ම නැහැ. විමුක්ති ඥානයකින් බලන්න. ඒ ඥානේ මුකුත්ම නැහැ. අතහැරෙන සියල්ල අතහැරෙන්න ඉඩ හරින්න. ඇති වෙන සියල්ල ඇති වෙන්න ඉඩ හරින්න. පෙරලෙන සියල්ල පෙරලෙන්න ඉඩ හරින්න. ඒ ඔබට ආත්මයට තියෙන පිලිසරණයි, ආරක්ෂාවයි. සම්මුතියෙන් සියල්ල තියෙන විදියට තීපේවි. අධ්‍යාත්මයෙන් සියල්ල අතහැරීම දෙලොව යහපත පිණිසයි. සසරේදී ඔබට වෙන අන් කිසිවෙකු නැත. ඔබ තනිව සසරට මුහුණ දිය යුතුයි. එබැවින් අධ්‍යාත්මික නිදහස සසරට පිහිටා. ස්වභාවයට එක්වන්නට ඔබේ මනස ඉඩ හරින්න. විශ්වයට එක්වන්නට ඔබේ මනස ඉඩ හරින්න. නිරායාසයට එක්වන්නට ඔබේ මනස ඉඩ හරින්න. නිරායාසයට එක්වන්නට ඔබේ මනස ඉඩ හරින්න. විමුක්ති ඥානය අවදි කරගන්න. එයින් සියලු උපාදානස්කන්ධයේ බැඳීම් සිඳලන්න. විමුක්ති ඇස අවදි කරගන්න. විමුක්ති ඇසින් සංස්කාර ලෝකයේ දෙස, සංස්කාරක මනස දෙස බලන්න. ඒ සංස්කාරක මනස විමුක්තිගත වෙනවා ඇති. විමුක්ති ඇසින් හැම දෙයක් දිහාම බලන්න. බලන විට ඒ සියල්ලම විමුක්තියට පත් වෙනවා ඇති. තැහැරීම සියල්ල සැපයයි. අල්ලා ගැනීම බොහෝ දුක් පිණිසයි. සියලු අල්ලා ගැනීම තාවකාලිකයි. අත්වාදය තමා හදාගන්නා ලද ආත්ම සෙනෙහස, පරවාදය ලෝකයා විසින් ලබා දෙන සංකල්ප සංවේදනා සියල්ල අතහරින්න. ආත්ම සෙනෙහය ආත්මයට ඇති ආශාව අතහරින්න. තමන්ගේ විඳීම් වලට, තමන්ගේ සිතට ඇති ආසාව අතහරින්න. ඒ සිත පැනිමින් කේක් කෑල්ලක් මෙන් පෙනුනත්, රසවත්ලේ පෙනුනත්, ඒ සිත ලස්සන විස්ගත් භයානක යක්ෂයෙක් හා සමානයි. ඒ මාරයා මාර දූවරු මනහර ලෙස ඇඳගත් මාර දූවරු සිත එලෙස සලකන්න ලස්සන ලෙස මිහිරි ලෙස පෙනුනත් ආත්මය කොට වටිනා කොට පෙනුනත් ඒ යට සැඟවී ඇත්තේ විසකුරු සත්තු මාර බලවේග දුකට ඇදගෙන යන වදකයන් මෙන් දකින්න. එබැවින් ආත්ම සෙනෙහස කියන එක තුල තියෙන්නේ භයානක විසකුරු සර්පයන් සහිත ගුහාවක් බව තේරුම්ගෙන ආත්ම සෙනෙහය දුරු කරන්න. ඔබේ නිවහන කිසිම දිශාවක නොතනන්න. ඔබේ නිවහන කිසිම හැඩතලයක නොයෙදි කරන්න. ඔබේ නිවහනේ කිසිදු වර්ණයක් ආලේප කර නොගන්න. ඔබේ නිවහනේ ඔබ නොසිටින්න. ඔබේ නිවහන අසීමාන්තික කරගන්න. ඔබේ නිවහන අසංකාරික රූප නොවන හැඩ නොවන බර නොවන දේවල් වලින් තනන්න. ඔබේ නිවහන නොදිරන දේවල් වලින් තනන්න. ඔබේ නිවහන නොකඩෙන දේවල් වලින් තනන්න. මම නොවේ එවිට ඒ තුල වාසය කළ හැකි. නොදිරන වහලක් යට නොකඩෙන නිවහනක මමත්වයෙන් තුරව භාවාත්මක ගුණයෙන් තුරව වාසය ජීවත් වීම සැබෑ නිවහන. ඒ ඔබේම කරගන්න. ඒ ඔබේ අයිතිය කරගන්න. සදාකාලික සැපේ ඇත්තේ එහි පමණයි. සුළු ලාභය අතහරින්න ලොකු ලාභයක් වෙනුවෙන්. සුළු සතුට අතහරින්න විශාල සතුටක් වෙනුවෙන්. සුළු වගේ අතහරින්න විශාල අගයක් වෙනුවෙන්. බාහිරයට කිසිදු අවධානයක් යොමු නොකොට අධ්‍යාත්මයේ නොවැළීම කරා නොවැළෙන්න. මා විසින් තව අත්හළ යුත්තේ කවරක් දැයි බලන්න. අතහරින්න තිබෙන සියල්ල අතහරින්න. බලාපොරොත්තුවකින් තොරව අතහරින්න. හේතු සාධක නොදක්වා අතහරින්න. සමස්ත ක්‍රියාපද්ධති අතහරින්න. සමස්ත මනස අතහැර දමන්න. අතහැරීමත් අතහැර අල්ලා ගැනීමත් අතහැර පාඩුවේ සිටීමත් අතහැර දමන්න, නිරෝධයත් අතහැර දමන්න, නිදහසද නිරෝධයද නිවනද අතහරින්න. නිදහසද නිවනද නිරෝධයද අතහරින්න. අතහැරීමද අතහරින්න. ඔබ කිසිවකට පාත්‍ර නොවෙන්න, කිසිවෙක් නොවෙන්න, කිසිම ආකාරයකට හැඩ ගැන්වීමට උත්සාහ නොකරන්න, මුළු ගැන්වීමට උත්සාහ නොකරන්න, දෘෂ්ටි මතට පැමිණීමට උත්සාහ නොකරන්න. ධර්මයට අනුව සිත පාලනය කරන්න. ධර්මයට අනුව සිත පාලනය කරන්න. මෙතෙක් අප දේශනා කරන ලද සියලු අනුශාසනාවන් වලට ඔබේ සෑම අධ්‍යාත්මික ඉරියව්වක්ම ගලපන්න. සම්මා සතියට ගලපන්න. සම්මා සමාධියට ගලපන්න. බාහිර නෙමේ මේ මොහොතේ දේශනා කරන ලද දහමට අනුව ගලපන්න. අතහැරීම සැප පිණිස, අල්ලා ගැනීම දුක් පිණිස. ඔබ දුක පිණිස කැමතිද, සැප පිණිස කැමතිද? දුක පිණිස කැමති නොවන්න, සැප පිණිස කැමතිවන්න. දුකෙන් නිදහස් වීමටයි බුදුහාමුදුරුව මතක් කළේ. දුකට කැමති නොවන්න, සැපයට කැමතිවන්න. සියල්ල අත්හල තැනැත්තා ළඟ කිසිම ආගමක්, ජාතියක්, වර්ගයක්, කුලයක්, ගෝත්‍රයක්, සංකල්පයක්, දෘෂ්ටියක්, වචනයක් නැත. සියල්ල නැත කියා හෝ සියල්ල ඇත කියා හෝ තර්කයක් නැත. මෙය මෙහෙමයි, මෙය මෙසේ නොවේ කියා තර්කයක් නැත. ඔහු ළඟ ඇත්තේ අතක්කා වචර දහමයි, තර්කයක් නැති දහමක්, වචන නැති දහමක්, රූප නැති දහමක්, දිසාවක නොපිහිටි දහමක් පමණයි. හොඳයි, සාදු සාදු. හැම දිනාටම දිනවෙහා